සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේහි සක්ක සංයුත්තේහි සක්ක පංචක කියන කොටසට අයිති ජත්වා සූත්‍රය. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න හේතුනේ සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ වෙතින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර දේවරම් වෙහෙරෙහි වැඩ වාසය කරන අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත්පත්සකින් අවස්ථාවේදී සක්‍රයා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කින් සුජත්වා සුඛං සේති කින් සුජත්වා නසෝචති කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතමාති කියලා. භාගතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, කුමන දෙයක් දුරු කරලා නැසලා සුවසේ වාසය කරනවද? කුමන දෙයක් නැසීමෙන් ශෝක නොකරනවද? කවරනම් එකම ධර්මයක නැති කිරීම, දුරලීම, නැසීම රුචි කරනවද? භාගතුන් වහන්සේ කැමති වෙනවාද කියලා ප්‍රශ්න කළා. මෙිට පිළිතුරු වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා, කෝදං ජත්වා සුඛං සේති කෝදං ජත්වා නසෝචති කෝදස්ස විසමූලස්ස මදුරග්ගස්ස වාසව වදං අරියාපසං සම්ති තං හේ ජත්වා නසෝචති කියලා. මෙයින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ක්‍රෝධය දුරු කරලයි සුවසේ වාසය කරන්නේ, ක්‍රෝධය නසලයි දවලයි ශෝක නොකරන්නේ. විස මුල් නැති අග කෙලවරෙහි මිහිරි බව රැඳුනා වූ ක්‍රෝධයෙහි නැසීම දැවීම ආර්යයන් වහන්සේලා වර්ණනා කරනවා, ප්‍රශංසා කරනවා. අන්න ඒ ක්‍රෝධය නසලා ශෝක නොකරනවා කියලා සඳහන් කළා. මෙහිදී සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රධාන වශයෙන් අහන්නේ සුවසේ වාසය කිරීමට ශෝක නොකිරීමට හේතු වන ප්‍රධාන කාරණය කුමක්ද කියන එකයි. අපට ඇතිවන මානසික පීඩාවන් 1000ක් ඇතිවෙන්නට මූලික වශයෙන් හේතු වන්නේ හිතේ ඇතිවන අකුසල විතර්ක. ඒ සියලුම අකුසල විතර්ක කොටස් තුනකට බෙදෙනවා. අකුසල මූල කියලා අපි ඒවට කියනවා. ලෝභෝ අකුසල මූලම්, දෝසෝ අකුසල මූලම්, මෝහෝ අකුසල මූලම්. ලෝභය අකුසල මූලයක්. ලෝභය නැත්නම් රාගය තියෙනකොට හිතේ දැවීමක්, පීඩාවක්, අසහනයක් ඇති වෙනවා. ඒ වගේමයි දෝසෝ අකුසල මූලම් කියපු විදිහට හිතේ ද්වේෂය ඇති වෙනකොට හිතට දැඩි දැවීමක්, සන්තාපයක් ඇති වෙනවා. මෝහෝ අකුසල මූලම් කියපු විදිහට මෝහ මූලික අකුසල තියෙනකොට හිතට දැඩි පීඩාවක් ඇති වෙනවා. මේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල විතරක තුنين මෙහිලා ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ ක්‍රෝධය හෙවත් ద్వේෂය පිළිබඳව. ద్వේෂය ඇති වෙන හේතුව තමයි අනිෂ්ඨ අරමුණක් ඉන්ද්‍රිය වලට පතිත වීමත්, එම අනිෂ්ඨ අරමුණ පිළිබඳව අයනුස්සව මනසිකාරයෙන් මෙනෙහි කිරීමත් වශයෙන්ුයි ద్వේෂය ක්‍රෝධය හටගන්නේ. මෙලෙස ඇතිවන ක්‍රෝධය දුරලීම සඳහා ධර්මය තුළ විවිධ උපක්‍රම දේශනා කළ තියෙනවා. එකතකින් දානය, සීලය, මෛත්‍රී භාවනාව, අනිත් අතින් ආර්ය මාර්ගය තුළ ආර්ය ශ්‍රණිගික මාර්ගය නැත්තං සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කුසල චෛතසික. විතක්ක සංඨාන සූත්‍රය අනුව ගත්තොතින් කිසියම් අකුසල විතරකයක් හිතරෙනකොට ඒක දුර්වලන ආකාර පහක් ගැන කියනවා. එකක් තමයි අඤ්ඤ විතක්ක කියන එක. දැන් හිතට ද්වේෂයක්, ක්‍රෝධයක් ඇති වුණා නම් ඒ ක්‍රෝධයට ප්‍රතිපක්ෂ වූ විරුද්ධ වූ සිතුවිල්ලක් හිතන්නට ඕන. නැත්නම් මෛත්‍රිය වඩන්නට ඕන. ඒ වගේම ආදීනව දස්සාවේ හිතට ක්‍රෝධයක්, ද්වේෂයක් ආපු වෙලාවේදී එහි ආදීනවය බලන්නට ඕන. මෙවැනි විතර්කයක් තියෙනකොට මගේ හිතට කොයිතරම් පීඩාවක් නේද කියලා හිතනකොට අනේ තුලනොත් මේ අකුසලය දුරු කරගන්නට පුළුවන්. ඒ වගේම අසති යමනසිකාරය කියලා එකක් තියෙනවා. යම් සිදයක් සිහි කරනකොට තමන්ට ක්‍රෝධයක්, ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ අරමුණ සිහි නොකරන්නට ඕන. මෙවැනි ආකාරයෙන් බැරිනම් විතක්ක මූල සංඨාන කියපු විදිහට ඒ විතර්කයේ මුලටම ගිහිල්ලා ඒකට හේතු වෙච්ච කාරණා විවේකීව සිටීමෙන් හිත තැම්පත් කරගනිමින් එහි මුලම මෙනෙහි කරලා සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දුරු කරන්නත් පුළුවන්. එහෙමත් කිසියම් කෙනෙකුට අපහසු නම් ඒ කෙනා දැඩි වීරියක් අරගෙන සිය ශරීරයේ උපරිම ලෙස පාවිච්චි කරලා ඒ විතර්කයේ දුරු වෙන මට්ටමට සිය දිව දත් මුඛ ආදී මේවා උපයෝගී කරගනිමින් ඒ විතර්කයේ දුරු වෙනකන් ශරීරය දැඩි කරගෙන ඉන්නේ කියලා සඳහන් කළා තියෙනවා. මෙන්න මේ ක්‍රම අතුරෙන් ප්‍රධානතම අනුශාසනය තමයි සතිමත් බව සිහිය සතිපට්ඨානය කියලා කියන්නේ. එතෙන්ට සම්පූර්ණයෙන්ම අපි අවතීර්ණ වෙනකම් සීලමේ වශයෙන් කායික වාචික සංවරයෙන් කිසියම් ප්‍රමාණයකට අපට ක්‍රෝධය දුරු කරගන්නට පුළුවන්. ඒ සඳහා අප සිල්වත් කාලය ගත කරනකොට අපේ හිතේ දැඩි ද්වේෂය තිබුණත් ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා අකුසලයක් කරන මට්ටමට අපි යන්නේ නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් ප්‍රාණඝාතයක් අපි අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම රළු පරස වචන අපි අතින් කියවෙන්නේ නැහැ. අන්න ඒ තුලින් අප කිසියම් විදිහකින් තදංග වශයෙන් මේ ක්‍රෝධය යටපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අතර අප වඩාත් ඉදිරියට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙත් සූත්‍රයේදී යන්තං සන්තං පදං අභිසමෙච්ච සබ්බේ සත්තා භවන්ත සුඛි තත්තා කියලා. කිසියම් ශාන්ත පදයක් කැමති නම් ඒ කෙනා සියලු සත්වෝ සුවපත්ත්වවා කියන පැතුම වඩන්නටේ කියලා ප්‍රාර්ථනාව කරන්නටේ කියලා. අපේ මානසික පීඩා ඇතිවන්නට හේතු වන කරුණු අතරින් ප්‍රධානතම කාරණයක් තමයි ද්වේෂය කියන එක. ඒ ද්වේෂයේ අන්තයට ගියොතින් අපි කොයිතරම් අනර්ථයක් වෙනවද කිව්වොත් මෙලොව ජීවිතෙම අසාර්ථක වෙලා අපේ ජීවිතයේ නොඑක් කරදර කම්කටොළුවට මුහුණ පාලා පරලොව ජීවිතේ නිරේගාමී වන්නට තරම් මේ ප්‍රබල අකුසලයක් බවට පත්වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා අප අප ගැනම හිතලා අපේ හිතේ මානසික සැනසීම සඳහාත් අප වටහා වෙන අනිත් අයගේ සතුට සැනසීම සඳහාත් අප නිරතුරුව අනිෂ්ට අරමුණක් ඉන්ද්‍රිය වලට ගැටෙන අවස්ථාවේදී සිහියෙන් ඉඳිමින් එක අතකින් සීලමය වශයෙන්ුත් අනිත් අතින් මෛත්‍රී භාවනාමය වශයෙන්ුත් එවාගේම ඉහළම ක්‍රමෙ විදියට සම්මා දිට්ඨියෙන් යුක්තව ඇසාදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු වලට පතිත වීම වශයෙන් මේ ද්වේෂය හට ගන්න ආකාරය නුවණින් කල්පනා කරලා රූපේ අනිත්‍යතාවය, සෝත විඥානයේ අනිත්‍යතාවය, චක්කු විඥානාදී අනිත්‍යතාවය බැලීමෙන් විදර්ශනා වැඩීම වශයෙන් මේ ක්‍රෝධය ටිකෙන් ටික දුරු කරගන්නට අප උත්සාහ කරන්නට ඕන. සම්බුද්ධ ශාසනයක් ලබා ගත්තා වූ මේ දුර්ලභ අවස්ථාවෙහි අප මෙලව ජීවිතයේ දුකින් කාලය ගත කළ යුතු නැහැ. පරලෝ ජීවිතයේ දුගතිගාමී කරගත යුතු නැහැ. ඒ නිසා ක්‍රෝධය දුරු වෙන ආකාරයට මෛත්‍රිය වඩමින් මෙලව ජීවිතයේ සතුටෙන් සැනසීමෙන් ගත කරන අතරේදී කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ බ්‍රහ්ම විහරණයන්ගෙන් අපේ හිත ශක්තිමත් කරගනිමින් මෙලව ජීවිතයේ බමලොක් කරගන්න ගමන් ආරියසංගික මාර්ගයේ ඔස්සේ සමත විදර්ශනා වඩමින් අනුසය වශයෙන්ම සිතෙන් ද්වේෂය දුරවන ආකාරයට ක්‍රියා කරන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා නිරතුරුව සතිපට්ඨානෙ තුල යෙදෙමින් සිහිය නුවණ භාවිත කරමින් ස්කන්ධ පංචකයෙහි සමුදය වේ නුවණින් දකිමින් මේ පටිඝ සංඥාව අනුසය වශයෙන්ම දුරවන ආකාරයට නිරතුරුව කටයුතු කිරීමට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ ශ්‍රවණය කරන ලද ධර්මය ඔබ අප හැම දිනාටම ධර්මාබෝධය පිණිසම හේතු වේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.